සදහවත් වාසනාවන්ත පින්නතුනේ අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ සංයුතනිකායේහි මහා වග්ගයේහි සෝතාපට්ඨේ සංයුතේ ඇතුළත් වන මිත්තා මච්ඡ සූත්‍රය. භාගතුන් වහන්සේ මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ තමන්ගේ මිත්‍රයන්ට, යහළුවන්ට, ඥාතීන්ට, සහලේනෑයන්ට සැබවින්ම යාට උපකාරයක් කරනවා නම් කොහොමද අපි එයට උපකාරවත් වන්නේ කියන කාරණය. මෙහිදී පැහැදිලි කරනවා යේහි භික්ඛවේ අනුකම්පේයාත යේච සෝතම්මං මඤ්ඤේයොම් මිත්තාවා අමච්ඡාවා ඥාතීවා සාලෝහිතාවා තේවෝ භික්ඛවේ චතුසු සෝතාපට්ඨියංගේසු සමාදවේ තම්බා නිවේසේ තම්බා පතිට්ඨාපේ තම්බා. යම් කිසි කෙනෙක් සිය මිත්‍රයන්ට, ඥාතීන්ට, සහලේනයන්ට අනුකම්පා කරනවා නම්, ඒ අය යමක් අහන්න ඕන කියලා හිතනවා නම්, ඒ අය යම් කිසි දෙයක් අහන්නට සූදානම් නම්, අන්න ඒ අය මෙන්න මේ කරුණු හතරක් තුල සමාදන් කරවන්න, වාසය කරවන්න, පිහිටවන්න කියලා දේශනා කළා. මොනවද ඒ? බුද්ධේ අවේක්ෂා ප්‍රසාදේ සමාදපේ තම්බා නිවේසේ තම්බා පතිට්ඨාපේ තම්බා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොවෙනස්වන පැහැදීමෙහි ප්‍රසාදේහි සමාදන් කළ යුතුයි, වාසය කරවිය යුතුයි, පිහිටවිය යුතුයි කියලා දේශනා කළා. ඒ වගේම ධම්මේ අවේක්ෂා ප්‍රසාදේ සමාදපේ තම්බා නිවේසේ තම්බා පතිට්ඨාපේ තම්බා. ධර්මයේ කෙරෙහි නොවෙනස්වන ප්‍රසාදේහි සමාදන් කරවන්නට ඕන, වාසය කරවන්නට ඕන, පිහිටවන්න ඕන කියලා. ඊළඟට සංඝේ අවේක්ෂා ප්‍රසාදේ සමාදපේ තම්බා නිවේසේ තම්බා පතිට්ඨාපේ තම්බා කියලා දේශනා කළා. ආර්ය මහා සංඝරත්නය කෙරෙහි ප්‍රසාදේහි පිහිටවන්නට ඕන, සමාදන් කරවන්නට ඕන, වාසය කරවන්නට ඕන, පිහිටවන්න ඕන කියලා සඳහන් කළා. ඊළඟ සඳහන් කරනවා අරියකන්තේසු සීලේසු සමාදපේ තම්බා අච්චිද්දේහි අකණ්ඩේහි අසබලේහි අකම්මාසේහි විඤ්ඤෝපසත්තේහි සමාධි සංවත්තනිකේහි ආදී වශයෙන් දක්වනවා. සිදුරු නැති නොකෙඩුනා වූ, කබර නැති නුවණැත්තන් විසින් ප්‍රශංසා කරලද සමාධියෙන් යුක්ත වූ, සීලේහි සමාදන් කරවන්නට ඕන, වාසය කරවන්නට ඕන, පිහිටවන්න ඕන කියලා දේශනා කළා. බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ අපට සමීපතම ඥාති මිත්‍රාදීන් හිතවතුන් ඉන්නවා නම් අන්නේයට කොහොමද අපි සැබෑ ලෙසම සලකන්නේ කියන කාරණය. අනෙහිදී එකාතකින් එයට අපි සැබෑ අනුකම්පාවක් තියෙනවා නම්, එයත් අපගෙන දේ අහන්නට සූදානම් නම්, ඒ වගේම එයට කිසියම් දෙයක් කියලා ඒත්තු ගන්නට පුළුවන් නම්, අන්නේ අය කෙරෙහි අප විසින් කළ යුතු ඉහළම යුතුකම උපකාරයේ විදියට මෙහිදී දක්වන්නේ ඒ අය බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන කෙරෙහිත්, ආර්යකාන්ත වූ සීලය කෙරෙහිත් ප්‍රසාදය ඇති කරවලා, එහි සමාදන් කරවලා, එහි වාසය කරවලා, එහි පිහිටවලා තියනට කියලා. ඇයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරන්නේ? මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ගේම ඒකායන පැතුම බලාපොරොත්තුව තමයි සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට. අනේ සඳහා බොහෝ දෙනෙක් ජීවිතයේ බොහෝ කාලයක් ධනයක් සැප කරලා බොහෝ දේවල් සිදු කරනවා. එහෙත් අවාසනාවකට මෙන් ඒ බොහෝ දෙනෙක් දිනෙන් දින සතුටෙන් ඈතට ගමන් කරන්නේ, සැනසීම මගහැරෙන මාවතටයි යන්නේ. අන්න එවැනි ලෝකයකට මේ ජීවිතයේ සැනසීම ලබා දෙනටත්, මරණින් මතු ජීවිතයේ සුගතිගාමී කරලන්නටත්, එයාගේ පින ඉහිලින්ම දිනු කරගන්නටත් හේතු වන මූලික අනුශාසනාවක් තමයි මෙහිදී මේ සෝතාපට්ඨි අංග හතර විදියට භාගතුන් වහන්සේ මෙහිදී සඳහන් කළ තියෙන්නේ. යම්කිසි කෙනෙක් තුළ බුදුරජාණන් වහන්සේ තුළ පැවති අරහං සම්මා සම්බුද්ධාදී මේ උතුම් සම්බුදු ගුණ ගැන පැහැදීමක් ඇති කරවලා තමන්ගේ චිත්තසංතානෙහි ඒ බුද්ධ රත්නය කෙරෙහි නොවෙනස්වන ප්‍රසාදයක් ඇති කරගන්න පුළුවන් නම්, ඇති කරවන්න පුළුවන් නම්, අන්න ඒකේ තැනැත්තාට මහත් වූ යහපතක් වෙනවා. ඒ වගේම ධර්මයේ තියෙන සාක්කාතාදී මේ සදහම් ගුණ, ධර්මයෙන් ලැබෙන සාන්දෘෂ්ටික අකාලික ප්‍රතිඵල ආදිය ගැන පැහැදිලි කළ දීලා මේ දුකේ හට ගැනීම හා නිරෝධය නම් වූ මාවත පිළිබඳව ප්‍රසාදය ඇති කරවන්න පුළුවන් නම් ඒ මාවතේහි ඒ තැනැත්තා සමාදන් කරවලා වාසය කරවලා පිහිටුවල තියන්න පුළුවන් නම් ඒ තැනැත්තාට මහත් වූ යහපතක් පුණ්‍ය ගංගාවක් සිද්ධ වෙනවා. ඊළඟට සෝවාන් ආදී මාර්ගවලට පත්වෙච්ච සුපරිපන්නතාදී සංඝ ගුණයන්ගෙන් යුක්ත ආර්ය මහා සංඝරත්නය කෙරෙහි කිසියම් කෙනෙකුගේ සිතෙහි ප්‍රසාදය ඇති කරවලා ඒ සංඝරත්නය කෙරෙහි සමාදම් කරවලා වාසය කරවලා පිහිටුවලා තියනට පුළුවන් නම් අන්න ඒකත් ඒ තැනැත්තාට මහත් වූ යහපතක් වෙනවා. ඒ වගේම ආර්යයන් වහන්සේලා විසින් ප්‍රශංසා කරපු පංචශීලය, ආජීව අට්ඨමක සීලය, අටශීලය මේ ආදී උතුම් සීලයක කිසියම් කෙනෙක්ගේ ජීවිතය සිත පිහිටවන්න පුළුවන් නම් කෙනෙකුට කායික වාචික සංවරය ඇති කරලන්නට පුළුවන් නම් අන්නේ තැනැත්තා ලෝකයට අවේදානය දෙන කෙනෙක්, ලෝකයට නිරතුරුව යහපත සිදු කරන කෙනෙක්, මෛත්‍රිය පතුරවන කෙනෙක් වෙනවා. ඒ වගේම ඒ තැනැත්තාත් ඒ කුසලය තුළින් මහත් වූ පුණ්‍ය ගංගාවක් රැස් කරගෙන මේ ජීවිතයේ සතුටෙන් ගත කරලා මරණයෙන් පස්සේ හෝ සුගතිගාමි වන්නටත් අවස්ථාව සලසා ගන්නවා. මේ සූත්‍රයෙන් මූලික වශයෙන් පැහැදිලි කරන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කිරී ප්‍රසාදයත් ආර්යකාන්ත සීලයත් කිසියම් කෙනෙකුගේ ජීවිතයට ලබා දෙන්න ඕන කියන කාරණය. පුඤ්ඤාවිසන්ද සූත්‍ර වැනි දේශනාවලදී ඊටාම පැහැදිලිව විස්තර කරනවා මෙන්න මේ තෙරුවන් සරණ යාමත් පංචශීලය ආරක්ෂා කිරීමත් කියන මේ කරුණුවට යම් කිසි කෙනෙකුට ජීවිතයේ සලසා ගන්න පුළුවන් ඉහළම පුණ්‍ය ගංගා පින් උල්පත් අටක් විදියට දක්වනවා. ඉතින් අපි කිසියම් කෙනෙකුට මෙන්න මේ පුණ්‍ය ගංගාවට ඇතුළු වීමට අවස්ථාව සලසලා දුන්න කියලා කියන්නේ ඔහු දිනපතාම සතුට දිනු කරගනිමින් ඔහු දිනෙන් දින සුගතිය නිවන කරා ගමන් කරන පුද්ගලයෙක් වෙනවා. කිසියම් කෙනෙකුට අපි ආහාර පානයක් දුන්නොත් ඒක දවස් කිහිපයකට පමණයි ප්‍රයෝජනවත් වෙන්නේ. ඇඳුමක් දුන්නොතින් අවුරුද්දක් දෙකක් වැනි කාලයක් තමයි ප්‍රයෝජනවත් වන්නේ. කෙනෙකුට රැකියාවක් අරන් දුන්නොත් ඒක ඔහු විශ්‍රාම වෙනකන් විතරයි. කෙනෙකුට නිවසක් හදලා දුන්නොතින් ඒක ජීවත් වෙනකන් විතරයි. නමුත් කිසියම් කෙනෙක් මේ තෙරුවන කෙරෙහි ප්‍රසාදය පිහිටවන්න පුළුවන් නම් පංචශීලයේ පිහිටවීමට පුළුවන් නම් අනේ තැනැත්තාට ආත්ම භව සිය ගානකට කල්ප ගානකට සුගතියේ පිණස හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ මුළු සංසාර දුකෙන්ම නිදහස් වන්නටත් ඒ තැනැත්තාට මේ මහත් උපකාරයක් වෙනවා. අප ළඟම ඉන්න ඥාති මිත්‍රාදීන් අපිත් එක්ක සමීප වෙන නිසා, ඒ අපට උපකාරවත් වෙන නිසා, ඒ අපින් වෙන් වෙච්ච දවසට හිතේ බලවත් දුකක්, සංවේගයක්, සන්තාපයක් හටගන්නවා. අන්නේ කෙනෙක්ගේ වියෝහයෙන් ඇතිවන දුක සන්තාපය දුරු කරලන්නට ප්‍රධානතම ක්‍රමයක් තමයි එයා ඉන්න කාලේ මෙන්න මේ කරුණවලින් ධර්මයෙන් අපට උපකාර කරන්න පුළුවන් නම් එයා ජීවත් වෙන කාලෙත් සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙනවා. මිය ගියාට පස්සෙත් ඒ තැනැත්තාගේ අවසන් කටයුතු සිදු කරන මොහොතෙහි අපට දුක් වෙන දෙයක් නැහැ. ඇයි අප කළා වූ උපකාරයෙන් ඒ තැනැත්තා මේ මොහොතෙහි සුගතියේ ඉපදලා ඇති කියලා හිතනකොට අපේ හිතට ලොකු සැනසීමක් ඇති වෙනවා. ඒ නිසා සැබවින්ම අපේ ඥාති මිත්‍රාදීන්ට උදව්පකාර කරන්න පුළුවන් නම් අපි මේ තෙරුවන් සරණ යවලා පංචශීල රකින මට්ටමට යෑමපත් කරලන්ට ඕන. අපේ ඥාති මිත්‍රාදීන්ට මේ උපකාරය කරන්න අපට පුළුවන්කම තියෙන්නේ අප මොලින් තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීල ආරක්ෂා කරමින් මේ ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික අකාලික ප්‍රතිඵල මේ ජීවිත කාලය තුළදීම ලබනකොට අපේ හිතේ ආධ්‍යාත්මික සතුට දිනෙන් දින දිනු වෙනකොට අන්නේ උතුරායන සතුටෙන් අනිත් පැයටත් උදව් උපකාර කරන්නට ලොකු කැමැත්තක් ඡන්දයක් හටගන්නවා. මෙන්න මේ සඳහා මුලින් අපි මේ ධර්මයේ පිළිසරණ ලබාගෙන තමා ලබාගත්තා වූ ඒ උතුම් උත්තම පිළිසරණ මේ මුළු සමාජය කෙරෙහි පතුරවන්නට අපි නිරතුරුව ක්‍රියා කරමු. ඒ සඳහා අපට ධර්මානුකූලව කටයුතු කරන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා. මේ උතුම් කුසලයේ හේතුවෙන් ධර්මාභෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.